بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් والذاريات ذروا فالحاملات وقرا فالجاريات يسرا فالمقسمات أمرا إنما توعدون لصادق وإن الدين لواقع والسماء ذات الحبك إنكم لفي قول مختلف يؤفك عنه من أفك قتل الخراصون الذين هم في غمرة ساهون يسألون أيان يوم الدين يوم هم على النار يفتنون ذوقوا فتنتكم هذا الذي كنتم به تستعجلون දූවිලි විසුරුවා හරින සුළඟ මත දිවුරමින් වැහි බර උසුලාගෙන යන වලාකුළු මත දිවුරමින් ලෙහෙසියෙන් ගමන් කරන සුළඟ මත දිවුරමින් වර්ෂාව ලබා දීමේ විශාල කටයුතු ඉටු කරන සුළඟ මත දිවුරමින් සැබවින්ම නුඹලාට අවවාද කරනු ලබන දෑ සැබෑවේ සැබවින්ම විනිශ්චයද සිදුවන්නේමය විවිධාකාරයෙන් යුත් අහස මත දිවුරමින් පරලොව පිළිබඳව සැබවින්ම නුඹලා විවිධ අදහස් මතය සත්‍යයෙන් බැහැර වී සිටින අය පමණක් එයින් එනම් විනිශ්චය පිළිබඳව විශ්වාස කිරීමෙන් බැහැරය මවා පාන්නන්ට විනාශයයි අන්ධකාරයෙහි ගිලි නොසැලකිලිමත්වද සිටින අය විනිශ්චය දිනය කවදාදැයි ඔවුහු අසති එය ඔවුන් නිරාගින්නෙහි දඩුවම් කරනු ලබන දිනය වෙයි නුබලාට අයත් දඩුවම රසවිඳියු ඉක්මන් කරන්නැයි නුබලා ඉල්ලා සිටිදෑ මෙයයි ඉන්නල් මුත්තකීන පී ජන්නාතින් වයුන් آخذين ما آتاهم ربهم إنهم كانوا قبل ذلك محسنين كانوا قليلا من الليل ما يهجعون وبالأسحار هم يستغفرون وفي أموالهم حق للسائل والمحروم وفي الأرض آيات للموقنين وفي أنفسكم أفلا تبصرون وفي السماء رزقكم وما توعدون فورب السماء والأرض إنه لحق مثل ما أنكم تنطقون بيا باتي مات آية سببين ما سوارغي ويانهيد දිය දහරා අතරද සිටිති. ඔවුන්ගේ පරමාධිපති ඔවුන්ට දුන් දෑ ලබාගෙන ඔවුහු ප්‍රීතිමත්ව සිටිති. මෙදින එළඹීමට පෙර ඔවුහු යහකම් කරන්නෝ ඌහ. ඔවුන් රාත්‍රියෙහි නිදාගත්තේ මද වශයෙනි. හිමිදිරි පාන්දර ඔවුහු අල්ලාගෙන් ක්ෂමාව අයදිති. ඔවුන්ගේ වස්තුවෙහි යදින්නාටද දිලින්දාටද කොටස් තිබුණි අවංක විශ්වාසිකයින්ට මහ පොළොවේහි සංඥාවක් නැත. තවද නුඹලා තුල ද ඇත. නුඹලා එය නොදකින්නේහිද? නුඹලාගේ බොජුන්ද නුඹලාට පොරොන්දු වූ දෑද අහසෙහිය. අහස සහ මහ පොළොවේ පරමාධිපතිගේ නාමය මත දිවුරමින් එය සැබවින්ම නුඹලා දැන් කතා කරන්නාක් මෙන් සත්‍ය වේ. هل أتاك حديث ضيف إبراهيم المكرمين إذ دخلوا عليه فقالوا سلاما قال سلام قوم منكرون فراغ إلى أهله فجاء بعجل سمين فقربه إليهم قال ألا تأكلون فأوجس منهم خيفة قالوا لا تخف وبشروه بغلام عليم فأقبلت امرأته في صرة فصكت وجهها وقالت عجوز عقيم قالوا كذلك قال ربك إنه هو الحكيم العليم نبي محمد ඉබ්‍රාහීම්ගේ සම්භාවනීය අමුත්තන් පිළිබඳ වෘතාන්තය නුඹට ලැබුණෙහිද? ඔවුහු එහි පිවිසි විට සාමිය වේවායි කීහ. එවිට ඔහු එනම් ඉබ්‍රාහීම් සාමිය වේවායි නුඹලා නාඳුනන පිරිසක් යයි කීය. ඉන්පසු ඔහු තම පවුල වෙත ගොස් මහත් වසු පැටවෙකු ගෙන ආවේය. ඔහු එය ඔවුන් ඉදිරියේ තබා නුඹලා අනුභව කරන්නේ නැද්දයි කීය. ඔහු ඔවුන්ගෙන් බියක් හටගැන් වූයේය. බිය නොවනුයි ඔවුහු කීහ. තවද නැනවත් පුතෙකුගේ උපත පිළිබඳ සුභාරංචිය ඔවුහු ඔහුට දුන්හ. ඔහුගේ බිරිඳ විලාප නගමින් ඇගේ මුහුණට ගසා ගනිමින් මා වද නාකි ගැහණියකි කීවාය. නුඹගේ පරමාධිපති කියා ඇත්තේ එසේය. සැබවින්ම ඔහු සර්ව ප්‍රඥාවන්තය සර්වඥයයි. ඔහු කීය. قال فما خطبكم أيها المرسلون قالوا إنا أرسلنا إلى قوم مجرمين لنرسل عليهم حجارة من طين مسومة عند ربك للمسرفين فأخرجنا من كان فيها من المؤمنين فما وجدنا فيها غير بيت من المسلمين وتركنا فيها آية للذين يخافون العذاب الأليم දේවදූතයිනි නුඹලාගේ විශේෂ පණිවිඩය කුමක්දැයි ඔහු එනම් ඉබ්‍රාහීම් ඇස්වේය. සැබවින්ම අපි පෞකාර ජනතාවක් වෙත එවනු ලද්දෙමුයි ඔහු කීහ. කිරිමැටියෙන් යුත් ගල් අප ඔවුන් මත වැස්සවීම පිණිස සීමාව ඉක්ම වූ අයට නුඹගේ පරමාධිපතිගේ සන්නිධානයෙන් සලකුණු කරන ලද ගල්. එවිට එහි සිටි විශ්වාස කරන්නවුන් එවිට අපි බැහැර කළෙමු. එහෙත් එහි මුස්ලිම් වරුන්ගේ එක් නිවසක් මිස අපට හමු නොවිය. අනතුරුව වේදනීය දඩුවමට බියවන අයට අපි එහි එක් සංඥාවක් ඉදිරි කළෙමු. وفي موسى إذ أرسلناه إلى فرعون بسلطان مبين فتولى بركنه وقال ساحر أو مجنون فأخذناه وجنوده فنبذناهم في اليم وهو مليم موسى ගේ චරිතයෙහිද නුඹට සංඥාවක් තිබේ. අපි ඔහු පැහැදිලි බලයක් සහිතව ෆිරාවුන් වෙත යැවෙමු. එවිට ඔහු සිය බලය නිසා විශ්වාස කිරීමෙන් වැළකී. මූසා සූනියම් කාරයෙකු නැතහොත් උන්මත්තකයෙකු යැයි ඔහු කීවේය. එසේ හෙයින් අපි ඔහුවද ඔහුගේ බල ඇණියද හසුකර මුහුදට විසි කළෙමු. ඔහු දොස් ලැබිය යුත්තෙකු බවට පත්විය. وفي عاد إذ أرسلنا عليهم الريح العقيم ما تذر من شيء أتت عليه إلا جعلته كالرميم وفي ثمود إذ قيل لهم تمتعوا حتى حين فعتوا عن أمر ربهم فأخذتهم الصاعقة وهم ينظرون فما استطاعوا من قيام وما كانوا منتصرين وقوم نوح من قبل إنهم كانوا قوما فاسقين ආත්ගේ චරිතයෙහිද නුඹට සංඥාවක් ඇත. අපි ඔවුන් වෙත වියලි සුළඟක් එවෙමු. එය පැමිණ කිසිවක් සුණු විසුණු කලා මිස නොහැරියේය. සමුද්ගේ චරිතයෙහිද නුඹට සංඥාවක් ඇත. නුඹලා සුළු කාලයකට විනෝදවනුයි ඔවුන්ට කියන ලදී. එවිට ඔවුහු තම පරමාධිපතිගේ අනට අකීකරු වූහ. එසේ හේයින් ඔවුන් බලා සිටියදීම අකුණු සැරයක් ඔවුන් හසු කරගත්තේය. එවිට ඔවුන්ට සිටගෙන සිටීමට නොහැකි විය. තවද තමන් ආරක්ෂා වීමටද ඔවුන්ට නොහැකි විය. තවද ඔවුන්ට පෙර අපි නූහ්ගේ ජනතාවද විනාශ කළෙමු. සැබවින්ම ඔවුහු පෞකාර ජනතාවක් වූහ. والسماء بنيناها بأيد وإنا لموسعون والأرض فرشناها فنعم الماهدون ومن كل شيء خلقنا زوجين لعلكم تذكرون ففروا إلى الله إني لكم منه نذير مبين ولا تجعلوا مع الله إلها آخر إني لكم منه نذير مبين أحسد أبيهما بالين أبي إيوا سادا يتمو تود إيوا أبي لبند بالي أبت أت مها پولود أبي إيا ديگ هر أتمو إيا විශිෂ්ට අන්දමින් දිගහරින්නන්ගෙන් අපි ශ්‍රේෂ්ඨයෝ වෙමු. සෑම දෙයක්ම යුගල වශයෙන් අපි මැව්වෙමු. නුඹලා මෙනෙහි කරගනු පිණිස. ඒ නිසා අල්ලාහ් වෙත පලා යව්. මම නුඹලාට ඔහුගෙන් වූ ප්‍රකට අනතුරු අඟවන්නෙක් වෙමි. තවද අල්ලාහ් සමග වෙනත් දෙවියෙකු නොතබව. මම ඔහු වෙතින් නුඹලාට ප්‍රකට අනතුරු අඟවන්නෙක් වෙමි. كذلك ما أتى الذين من قبلهم من رسول إلا قالوا ساحر أو مجنون أتواصوا به بل هم قوم طاغون فتول عنهم فما أنت بملوم وذكر فإن الذكرى تنفع المؤمنين وما خلقت الجن والإنس إلا ليعبدون ما أريد منهم من رزق وما أريد أن يطعمون إليسيا أونت برؤو آيبت රසූල් වරේකු පැමිණි සෑම අවස්ථාවකදීම සූනියම් කාරේකි නැතහොත් උන්මත්තකයෙකුයි ඔවුහු කීවා මිස නැත. ඔවුහු ඒ ගැන කීම පොදු එකඟතාවයකට එළඹු නැහිද? නොඑසේය. ඔවුහු කැරලිකාර ජනතාවකි. නබි මුහම්මද් එසේ හේින් ඔවුන් වෙතින් ඉවත හැරෙව්. නුඹ කෙරෙහි චෝදනාවක් නැත. එහෙයින් අනුශාසනා කරව. සැබවින්ම අනුශාසනය විශ්වාසිකයින්ට ප්‍රයෝජනවත් වන්නේය. ඔවුහු මා ඇදහීමට මිස මම ජින්නුන් සහ මිනිසුන් නොමැව්වෙමි. ඔවුන්ගෙන් යැපීමක් බලාපොරොත්තු නොවෙමි. තවද ඔවුන් මා පෝෂණය කළ යුතුයයි මම බලාපොරොත්තු නොවෙමි. الله هو الرزاق ذو القوة المتين فإن للذين ظلموا ذنوبا مثل ذنوب أصحابهم فلا يستعجلون فويل للذين كفروا من يومهم الذي يوعدون සියලු බලය ඇත්තා වූද සියලු ශක්තියේ හිමිකරුවා වූද අල්ලාහ්මය සැබවින්ම පෝෂණය ලබා දෙන්නා අපරාධ කළවුන්ගේ කොටස පෙර ජනතාවන් වූ ඔවුන්ගේ යහළුවන්ගේ කොටසමිනි එහෙයින් ඔවුන් ඉක්මන් නොවිය යුතුය ඒ නිසා ප්‍රතික්ෂේප කළ අයට ඔවුන්ට අවවාද දෙනු ලැබූ ඔවුන්ගේ දිනයේ විනාශයයි